හොඳයි සදහවත් වාසනාවන්ත පින්තුණේ ඉන්පසු අප බලාපොරොත්තු වන්නේ සූදානම් කළා වූ දානේ මුල් කොටස සම්බුදු පූජාවසෙන් පූජා කරන්නට අද මේ පින්කම තුලින් විශේෂිනු බලාපොරොත්තු වන්නේ අද වැනි දිනේක ඔබෙන් සමුගත් වූ ආචාර්ය දේහිනි සෙනිරත්න මහත්මියට පුණ්‍ය ආනුමෝදනා කරන්නට එතුමිය ජීවත් වෙන කාලයේ බොහෝ පින්දහම් කරගත්තු කෙනෙක් විහාරස්ථාන ඇසුරු කරලා ස්වාමින් වහන්සේලා ආශ්‍රය නිස්සය කරලා දාන ආදී පින්දහම් කරගත්තු සීලාදී ප්‍රතිපත්ති සම්පූර්ණ කරගත්තු ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් ඉතින් එතුමියට පුණ්‍ය ආනුමෝදනා කරන මේ අවස්ථාවේදී ඔබ නමින් මිය ගිය කිසියම් ඥාති පිරිසක් වෙත්නම් ඒ හැම දෙනෙක්මත් හොඳට මේ වෙලාවේ සිහිපත් කරගන්න. ඉතින් ඒ අය හැම දෙනාටම පුණ්‍ය ආනුමෝදනා වේවා කියන පිණිසයි අප මේ පින්කම සිදු කරන්නේ. ඔබේ දෑකින් සූදානම් කරවූ දානයේ මුල් කොටස අප සරණ ගිය අපේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවතියා වූ ඒ අරහං ආදී නික්ලේශී සම්බුදු ගුණ වෙනුවෙන් උන්වහන්සේ තුල පැවති මහා කරුණාව මහා ප්‍රඥාදී ඒ උතුම් ගුණ සමුදායට කරන පූජෝපහාරයක් සේ සලකා උන්වහන්සේ සංසාරගත සත්‍යයන්ට කළා වූ ඒ අප්‍රමාණ පරිත්‍යාගයේ සේවය වෙනුවෙන් කරන කෘතෝපකාරයක් සේ සලකා උන්වහන්සේ වෙනුවෙන් මේ සූදානම් කළපු සියලු පූජා ද්‍රව්‍යයන් පූජා කරමු පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනතමන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලය මියගේ ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා පිණිසත් මේ පින සුවපත් වේ යම් තාක් සත්‍යම් විශ්වේ කොතන හෝ වෙත්නම් ඒ හැමදෙනාම මේ පින එයත්තන් සිදු කරන පින්කමක්සේ සතුට සිතින් පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුදු පූජාව පවත්වමු. සාදෝ සාදෝ සාදෝ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සංසාර සාරෝග විනීතනි සං සන්නේත සාතං සුචිසාරදි සන්දේරකං සන්න තනුපලා සං සංලාපදේසින් පනමේ විසාසං සංසාබිගං කේවල මෝහනාසං සන්නාහ කන්වාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාපදන්සින් හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගං පනමේරසාසං වන්දාමි චේතියං සම්වං සම්බටානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ද රූපං සකලං සදා ඝනසාරං පදින්තේන දීපේන සමදං තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධසම්භාරයුන්තේන දූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජා වාජන මුන්තමං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දංස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේනනේන පුඤ්ඤේන මෙතේන ච හෝතු පුප්පන් මිලායති යථායිදම් කායෝ තථායති විනාශ භාවන් අදේවාසේතු නොබන්තේ පානියම් නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු අදේවාසේතු නොබන්තේ භෝජනම් නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේතු නොබන්තේ සම්බං සන්දාය අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පන්තියා සාදු සාදු සාදු. හොඳයි, සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, ඉන්පසුව බලාපොරොත්තු වන්නේ සූදානම් කළා වූ දානේ මහ සංඝරත්නය වෙනුවෙන් පූජා කරන්නට. පින්තුන් දන්නවා අපේ ස්වාමීන් වහන්සේලා උදෙසා යමක් පූජා කරන අවස්ථාවේදී එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් වැඩ සිටිය ඒ සැරියුත් මොගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන මේ සම්බුද්ධ ශාසනය සෝභමාන කළ සියලුම ස්වාමින් වහන්සේලා අප හිතේ තියාගෙනයි දානය පූජා කරන්නේ. එකාතකින් උන්වහන්සේලාගේ ගුණයට කරන ගුණ පූජාවක් සේ සලකා, අනිත් අතින් උන්වහන්සේලා කළා වූ ඒ අපරිමිත සේවය වෙනුවෙන් කෘතෝපකාරයක් සේ සලකල තමයි අප මෙවැනි පින්කම් සිදු කරන්නේ. ඉතින් ඔබ දන්නවා ස්වාමින් වහන්සේ කෙනෙක් යම් කිසි කෙනෙකුගේ ජීවිතයට කොයිතරම් ආලෝකයක් ආශිර්වාදයක් සලසනවද කියලා. අප ධර්ම ශ්‍රවණය කළේ ස්වාමින් වහන්සේලා නිසා, බුදුරජාණන් වහන්සේ හඳුනාගත්තේ ස්වාමින් වහන්සේලා නිසා. ස්වාමින් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ගිහි ගෙදර තියෙන සියලුම සම්පත් අත්හැරලා තමගේ මුළු ජීවිතයම ශාසනය වෙනුවෙන් කැප කළ ඉන කෙනෙක් තමයි හාමුදුරු කෙනෙක් කියලා කියන්නේ. ඉතින් අන්නෙහි වටිනාකම දන්න පිනතුන් ඒ ස්වාමීන් වහන්සේලාට දක්වන්න පුළුවන් උපරිම ගෞරවය, උපරිම උපකාරය සිදු කරනවා. ඉතින් ඔබ දන්නවා ගිහි පිනතුන් විදියට ඔබට එක දවසක් ජීවිතය වෙන් කරගන්න කොච්චර අමාරුද නේද? ඔබේ දරුවෙක් එක දවසක් සම්පූර්ණ විහාරස්ථානයකට යොමු කරන්න කියලා කිව්වොත් ඔබේ හිතට කොච්චර ප්‍රශ්න මාලාවක් නැගෙනවද? අන්න එවැනි ජීවිත ගත කරන මේ සමාජය තුළ මේ හාමුදුරුව කෙනෙක් කියලා කියන්නේ උදේ ආදී චමෝදේ පටන්ම රාත්‍රියේ නින්දට යනකම්ම සම්පූර්ණම තමන්ගේ ජීවිතයේ ශාසනයෙන් කැප කරපු පිරිසක්. එක අතකින් සිය ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරගන්න විතරක් නෙවෙයි, මේ විහෙර විහාරස්ථාන රැකබලාගෙන පිරිසුදු කරලා ඔබ එන හැම වෙලාවකදීම ඔබට පින් වැඩෙන තැනක් කරන්නට, ඔබේ මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, ඔබේ දරුවන්ට ආශිර්වාද කරන්නට, ඔබේ නිවසේ සතුට සැනසීම දිනු වෙනට උපදෙස් දෙන්නට, ඔබේ හිතට දුකක් ඇති වෙච්ච වෙලාවට ඒ දුක නැති කරගන්නේ කොහොමද කියන මාර්ගය පෙන්වන්න මේ ස්වාමින් වහන්සේලා ඔබ වෙනුවෙන් ඉන්නේ. ඉතින් අන්න ඒ වෙනි පිරිසක් වෙනුවෙනුයි ඔබ මේ දානේ පූජා කරන්නේ කියන හැඟීම ඇති කරගන්න. ඉතින් අතීතයේ පටන්ම ඒ ගුණය හඳුනාගත්තු අපේ අතීත මුතුන් මිත්තන් ඒ ඇත්තන කරන්න පුළුවන් උපරිම අනුග්‍රහය ශාසන වෙනුවෙන් කළා. ගමක හොඳම ලස්සනම ඉහළම තැන පන්සලකට පූජා කළා. ගෙදර තමන්ගේ හැදෙන ගහක කොළක ගෙඩියක් මලක් ඉස්සෙල්ලාම පන්සලට පූජා කළා. ඒ ඇත්තන්ගේ ගොවිතැනෙන් ගන්න කුඹුරෙන් ගන්න වීටිකෙන් ඉස්සෙල්ලාම ගන්න ඵලය ස්වාමීන් වහන්සේට පූජා කළා. විතරක් නෙවෙයි පින්තුනි, ඒ ඇත්තන්ට ලැබෙන දරුවන්ගෙන් හොඳම දරුවා ශාසනයට පූජා කළා. බලන්න ඒ තරම් පරිත්‍යාගයන් කළ රැකගත් ශාසනයක තමයි ඔබ මේ අද ප්‍රතිඵල විඳින්නේ. මේ විහාරස්ථානයක් දකින හැම වෙලාවෙම කල්පනා කරන්න. ඒ අපේ අතීතයේ හිටි අම්මල කරපු කැපවීම ප්‍රතිඵලයි මේ තියෙන්නේ කියලා. එයා කොච්චර අමාරුවෙන්ද දරුවෙක් සාසන පූජා කළේ. එයාට දරුවෝ වැඩි හින්දා පූජා කළා නෙවෙයි. එයා බොහොම සතුටෙම පූජා කරත් නෙවෙයි. මහා දුකක් හිතේ දරාගෙන තමයි ඒ දරුවෙක් සාසන පූජා කරන්නේ. ඉතින් අන්න එවැනි ස්වාමීන් වහන්සේ කෙනෙක් හැදිලා වැඩිලා අධ්‍යාපනය ලැබලා මේ මට්ටමට ගන්නව කියන එක පින්නතුනි දවසකින් දෙකකින් වෙන දෙයක් නෙවෙයි. අඩුම ගානේ අවුරුදු 25ක්වත් එක දිගට ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් පිටුපස ඉඳගෙන විශාල පිරිසක් ලොකු ධෛර්යයක් දීලා තියෙනවා. ඔබ දන්නවා හමුදාවට සෙබලෙක් ගිහිල්ලා ඒ සෙබල යුද්ධ කරනකොට ඒ සෙබලගේ පිටුපස්සේ 7 දෙනෙක් ඉන්නවා. ඔහුගේ ඇඳුම් ටික මහන කෙනා, කැම බීම සකස් කරන කෙනාගේ ඉඳන් ඒ පාසුකන් සලසන තවත් 7 දෙනෙක් ඔහු පිටුපස්සේ ඉන්නවා. ඒ වගේ තමයි මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් පිටුපස්සේ ගුරුවරු රාසියා, මෞදේමාපිය රාසියා, ධාගි පිටසන් රැසක් ඉඳගෙන මේ ශක්තිය දීලා තමයි ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ මට්ටමට ගන්නෙ. ඉතින් ඔබත් ඒ කොටස් කරුවා. ඔබ පූජා කරන හැම දන් හැන්දක් පාසාම ඔබත් ඒකට ශක්තිය එකතු කරා කියනවා කියලා ඔබට හිතලා සතුටටපත් වෙන්න පුළුවන්. අන්න එයින් ලබන ප්‍රතිඵලය තමයි ඔබට මේ ධර්මය අහන්න පුළුවන් වටිනාම දේවල් ටික අහන්න ලැබෙනවා. ධර්මයේ තමයි අපේ ජීවිතේට වටිනාම දේ පින්නතුනි. අපේ ජීවිතේ වටිනාම දේ මොනවද කියලා අහුවොතින් ඒ වටිනාම දේ පින්නතුනි කිසිම අවස්ථාවක විනාශ නොවන දෙයක් වෙන්නට ඕන. දැන් මනක් පසුගිය කාලේ ගෙවල් දොරවල් කොච්චර හානියකටපත් වුණාද? සැබෑ ධනයක් නම් පින්නතුනි විනාශ වෙන්න බෑ. ගින්දරෙන්, ජලයෙන්, සොර සතුරන්ගෙන් විනාශ වෙන්න බෑ සැබෑ ධනයක් නම්. ඒක තමයි සැබෑ ධනයක තියෙන ලක්ෂණය. නමුත් අපට අපි ධනය කියලා සලකන්නේ මොනවද? අපේ භෞතික ධනය ටික, අපේ දරුවන් ඥාතීන් තමයි අපි සලකන්නේ. ඒ දේ ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන් පින්නතුනි. ඕනලක් නැති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඇතැම් විට ඒ සම්පත් සියල්ලක්ම තියෙන අවස්ථාවකදී අපේ ජීවිතේට අනිවාර්යෙන් වෙන දෙයක් තියෙනවා. කියමුකද්ද? ඒ දරුවෝ ටික, ඒ ඥාතීන් ටික, ඒ දේපළ ටික ඔක්කොම ඇස් දෙක ඉදිරිපිට පෙනෙද්දී අපට අවසාන වශයෙන් ඇස් දෙක වහගන්නත් වෙලාවක් එනවා. මේක අපි නිතර සීකරන්න ඕන. අන්න එක සීකරන කෙනෙක් නම් අන්නේ ඇස් දෙක පියවෙන මොහොතේ තමන්ට ඉතුරු වෙන දෙයක් තමන්ගේ ජීවිතයේ පුණ්‍ය නිධානයක් වශයෙන් ඉතුරු කරගන්නවා. ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ ඒසෝ නිදි සුනිහිතෝ අජේය අනුගානකෝ පහය ගමනේසු ඒතමාදය ගච්ඡති කියලා. අපේ ජීවිතේ වටින්නේ භෞතික වශයෙන් පේන දේ නෙවෙයි පින්නතුනි. ඇස් දෙකට පේන දේ නෙවෙයි වටින්නේ. ඇස් දෙක වහගෙන අප අඳුරේ ඉන්න වෙලාවක අපේ හිතට දෙයක් ඉතුරු වෙලා තියෙනවා නම්, අපේ ආධ්‍යාත්මික වශයෙන් දිනුවක් ලබාගෙන තියෙනවා නම් අන්නේ දේ තමයි සැබෑ ඉදිරිය බවටපත් වෙන්නේ. අතරගත්තු හැම දෙයක්ම අත්හරිනවා පින්නතුනි. හිතරගත්තු දේ විතරයි අපි රැගෙන යන්නේ. අන්නේ වෙන ලෝකෙට ඔබ මේ දෙන දාණය බොහොමත්ම වටිනවා. ඔබ පරිත්‍යාගශීලීත්වය පුහුණු කරන හැටියට අන්නේ තුලින් ඔබට ජීවිතයේ කල්යාණ මිත්‍රත්වය ලැබිලා ඒ කල්යාණ මිත්‍රත්වය තුලින් ලැබෙන දින ඉහළම ප්‍රතිලාභය ආනිසංසය ලැබෙනවා. ඒ තමයි සද්ධර්මයේ ඉහළම දහමහන ලැබෙනවා. ඒ දහමහන ලැබීමෙන් ලැබෙන ආනිසංසය මොකද්ද? තමන්ට ජීවිතයේ දුකක් ඇති වෙච්ච වෙලාවේදී තමන්ට කියලා පිළිසරණක් තියෙනවා. බාහිර ලෝකයේ හොයාගෙන දුවන්න දෙයක් නැහැ පින්නතුනි. අපට දුකක් ඇති වෙච්ච වෙලාවේදී ඒ දුකේ නිදාසන ක්‍රමයේ ඒ උපදේශ ටික තමන්ගේ හිතේ තමන් නිතරම තියාගෙන ඉන්නේ. මෙන්න මේකයි අපට ධර්මයෙන් ලැබෙන වාසිය. ඒ නිසා බුදුහාමුදුරේ කය දේශනා කළේ අත්ථ දීපා භික්ඛවේ වෙන තත් සරණාන අඤ්ඤ සරණා. ධම්ම දීපා භික්ඛවේ විහෙත ධම්ම සරණාන අඤ්ඤ සරණා. සිත පිළිසරණක් කරගෙන ඉන්න. අපිට තියෙන එකම රැකවරණ අපේ හිත. ඒ හිත නිකන් තිබට පිළිසරණක් වෙන්නේ නැහැ. ඒ හිතට අප සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක එකතු කරන්න ඕන. වර්තමානිය තුල හිත තියාගන්නට ඒ වර්තමානිය තුල සතිමත් වෙන ගමන් රූප ආදී ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරෝධයේ අපි යමක් සීකරන හැම වෙලාවෙම රූපේ නිරුද්ධ වෙච්ච ලෝකෙක තමා මේ මනෝවිඥාණයෙන් ඇසුරු කරන ලෝකයක් තියන්නේ කියලා නුවණින් දැක්වදීම මෙන්න මේක තමයි අපට ජීවිතය ලබන ඉහළම අවබෝධය. මේ අවබෝධය තුළින් අපට සියලු දුකෙන් නිදහස් වෙන්න පුළුවන් පින්නතුනි. අන්න එවැනි උතුම් දහමක් අපට ලැබුණේ ඔබේ දෑතින් පූජා කරන මේ දාන ආනිසංස නිසා කියන එක ඔබ නිතර නිතර මේ ධානය ගැන සතුටටපත් වෙන්න. ඉතින් ආනන්ද මහත්මයා ඇතුළු මේ පින්නතුන් නිරතුරුව ස්වාමීන් වහන්සේට ඇසුරු කරමින් ස්වාමීන් වහන්සේට සිව්පස්යෙන් උපස්ථාන කරන අය ඔබේ ජීවිතයේ දුන්නා වූ දානමය පින්කම් හොඳට මතක් කරගන්න. ඒක තමයි ජීවිතේ ලොකු ආශිර්වාදයක් වෙනවා. තමා නිකන් ඉන්න වෙලාවේදී මොහොතකට හරි තමගේ නෙත් දෙක පියාගෙන කල්පනා කරලා බලන්න ඔබ මෙතෙක් ජීවිත කාලය කරපු පරිත්‍යාගයන් ගැන. අම්මට තාත්තට සලකලා ඇති, අසරණයට පිහිට වෙලා ඇති, ලෙඩ දුක්වල පච්චේතයට බෙහෙතේ තරම් දීලා ඇති, ස්වාමීන් වහන්සේලාට සිව්පස්සෙන් උපස්ථාන කරලා ඇති. අන්නේ හැම දෙයක් මේ වෙලාවේ මොහොතකට සීපත් කරන්න. ඒත් එක තමයි ජීවිතේ ලොකෝ පුණ්‍ය නිදහනයක් තැන්පත් වෙනවා. ඒකට කියන්නේ ඡාගානුස්සතිය කියලා. දුන්නා වූ දානිය අනුව තමන්ගේ හිත සතිමත් කිරීම, සමාධිමත් කිරීම. ඉතින් ඒ කරුණ සීපත් කරන ගමන් මේ අවස්ථාවේදී ඔබ ඊටාම ධර්මික උපයාගත් වස්සුවේ පහදන් කරලා ශ්‍රද්ධාවෙන් සූදානම් කළා වූ මේ දාණය සරුත් මොගලන් ආදී ඒ මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ සෝභමාන කළ අතීතයේ වැඩ සිටිය වර්තමානයේ පුරා ලෝක පුරා විසිරී සිටින අනාගතයේ මේ ශාසනයට බමසර විසීමට එළඹෙන මේ සියලු මහා සංඝරත්න වෙනුවෙන් පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් කුසල ඵලයේ හේතුවෙන් අද විශේෂයෙන් සිහිපත් කරන මීට වසර 4කට නේද අනන්ත මහතේ? ඔව් අවුරුදු 4යි මාස 4යි නේ. ඔව් මීට වසර 4කට කලින් මිය ගිය ආචාර්ය දේහිනි සෙනිරත් මහත්මියතුළු ඔබ නමින් මිය ගිය කිසියම් ඥාති පිරිසක් වෙතනම් ඒ සියලු ඥාතීහු මේ පින දැක සුවපත් වෙත්වා, සුගතිගාමි වෙත්වා, අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිසත් ඔබේ ජීවිතයට සතුට සැනසීම සඳහාත් මේ දානීය මහා සංඝරත්නයෙන් පූජා කරමු මේ හැටියට වාක්‍ය කියලා. ඉමං දෙක්ඛං සපරික්ඛාරං දෙක්ඛෝ සංඝස්ස දේම ඉමං දෙක්ඛං සපරික්ඛාරං දෙක්ඛෝ සංඝස්ස දේම ඉමං දෙක්ඛං සපරික්ඛාරං දෙක්ඛෝ සංඝස්ස දේම ඉච්ඡිතං පච්චිතං තුයං කිප්පමේව සමිජ්ජතු සම්දේ පුරෙන්තු චිත්ත සංකම්පා ඡන්දෝ පන්නරසී යතා ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේව ච අතෝ නිබ්බාන සමිජ්ජතු. රසකරගත් මේ සියලු කුසල් දහම් අප නමින් මියගිය ඥාතීන්ටත් අනුමෝදන් කරවමු. විශේෂයෙන් අද සිහිපත් කරන දේහිනී සෙනිරත්න මහත්මිය ඇතුළු ආනන්ද මහත්මයාගේ නමින් මියගිය දෙමෝපියන් සහෝදරය ඇතුළු ඒ සියලු ඥාතීහුද, ඒ වගේම රොෂානි නෝනා දීප්ති මහත්මයා ඇතුළු ඒ පින්තුන් නමින් මියගිය වැඩිහිටි දෙමෝපිය ආදී කිසියම් ඥාති පිරිසක් පින් බාරපරතෝ කෙසේත් නම් ඒ සියලු දෙනාද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රතුමෙන් අපි දෙවිනටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පින් සම්මා දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් රැක දෙත්වා කියන පැතුමෙන් දෙවියනටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරය පවත්වමු. සාදෝ සාදෝ සාදෝ. හොඳයි පින්තුනි, හැම දිනාටම ආශිර්වාද පිණිස ස්වාමීන් වහන්සේලා සෙත් පිරිත් දේශනා කරමින් ආශිර්වාද කරනවා. එසේම වේවා කියන ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් ඉටහුම් කන් දෙන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්බුද්ධංස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පඤ්චත්තං වේදි තම්බෝ විඤ්ඤෝ හේති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට පුරිස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං ලෝකං සාති තේන සංච වංජේන පාසු ත්වං රතනන්තයං ඒතේන සංච පාසු ත්වං රතනන්තයං ඒතේන සංච වංජේන පාසු ත්වං රතනන්තයං යං කිංචි බින්තං ඉදවාහුරං වා නනෝ සමන්නත්ථේ තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සංඛ්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමද්ධි කිංචි ඉදම්පි ධම්මේ රතනං ඒතේන සංචේන සුවන්ති හෝතු කේනං පුරාණං නවන්නත්ථි සම්භවං විරන්ත ආයතිකේ භවස්මින් අවිරුල්ලිජ්ජන්දා නිබ්බන්ති ධීරා යතායං පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සුවන්ති හෝතු සම්බීතියෝ විවංජන්තෝ සම්වරෝගෝ විනස්සතු මාතේ භවන්ත්වන්තරායෝ සුඛී දීර්ඝායු භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ නක්ඛන්ත යක්ඛ භූතානං පාපංගා නිවාරණා පරිත්තස්සානු අන්තෝ තේ සම්නුපන්දවේ අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ චන්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු